ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. සත්තු සරලක දැම්මා නම් වහාම ඇලී ගන්නව පමණක් නොව ඉතිමි දැවි යන එතමනක් නෙමෙයි දස්ක බැල්ල දැහැගත් උපුස්ස දිහිනේ අහසේ පියාකර කරගෙනිට සසු උපුස්සන්ගෙන් දිහිනේ දේරුමක් ලෙසේක දස්ක බැල්ල දාන තුරුම ඒක හිංසාවක් පීඩාවක් නෙමෙයි ඒ වාගේ මේ පසුගිරන් කියන වෙන පංචකාරණයක් කියන දෙරෙහි අනුමත්කල මේ ලෝකේ තම පැත්තෙන්න එනම් දැනුම් දෙනු මේ ගැරවුම් තවුම් අපරිමාණ ලැබෙන පමණක් නෙවෙයි ජීවිත හානි කර දේශාව සිද්ධ වීම හේතුවක් වෙනවා ආදීනවා අංගාර සාතුකමාකාම කියන්නේ විශාල අඟුරු වලක ආස්තකින් අධික රස්නේ ඇති ඉනි සිළු නැති අඟුරු වලකට සත්වන පුරුෂයෙකු විසින් යම් කිසි කෙනෙක් අධ්‍යක්ෂක යල්ලගෙන අඟුරු ආකාරලගෙන ඉන්නවා නේද? හා 16ක් දෙන දෙන් දෙයක් තමයි ඒකන්ති සාම වස්තුවෙන් දෙන්නේ ඇලිය. ඉනි සූතම සාම ඒ කියන්නේ අතපගත්ත දෙන තුන නැත්නම් තම තුන වලින් යම් තොල්ලක් වලින් ආදීන් හදාගන්නේ ගිනි තුල. අත නැහැරියොත් ඒ තමයි ඒ පන්ති කාවස් යතුන හැරියොත් අනිවාර්යෙන් කෙලෙස් ගින්නෙන් දුක් ගින්නෙන් දැවීමට පත් වෙනවා. සිතින නූතන ආකාම සිහිනෙන් දුක දෙයක් වාගේ ඉතුරුවක් නැහැ කිසිම සැලසුමක් ඉතුරු වන්නේ නැහැ පන්ති කාවස් වීම කෙරෙහි ඇදී. යාතික නූතන ආකාම අනුන්ගෙන් නැතගත් දෙයක් වාගේ අනිවාර්යෙන් අත්හරින්න සිද්ධ වෙනවා. එබැන් තමයි අසිය වෙනවා ඒ සංකීර්ණ වස්තු ක්‍රීතියෙන් අල්ම. සුත්තු පලෝකම ආකාම ඉදුණු ගෙඩි ඇති ගහකට ලැබෙන පුරුෂය ගෙඩි කැක්කි. ළඟින්ම බැරි පුද්ගලයා ගහකට අතිපතර කතා ගහ දෙලන. ගහල් දෙහිසිය මිනිස්සයා නුදස්සාන උහු අත්තා තුලීමදී ගැලෙසෙන. ඒ වගේ තමයි මේ සංකීර්ණ වස්තු ක්‍රීතියෙන් අල්ම. අපි සූදේකම ආකාම එකෙන මස්තකල කැත්තක් කුසයක් වගේ විතරම කෙතන දෙයක් තමයි මේ සංකීර්ණවත් දෙයෙන් ඇලි. සත්‍ය සූනීකම ආකාම අදවතට ඇනේ ගිය දැඩි උලක් හා සමානයි මේ සංකීර්ණවත් දෙයෙන් ඇලි. සත්‍ය සිරූපම ආකාම ඉත ගෝර සර්පයෙකුගේ සිරසක් වගේ තමයි අනතුරු දායක මේ සංකීර්ණවත් දෙයෙන් ඇලි. ඒ වගේම ඒ සංකීර්ණවස්තුන් කෙරෙහි යම් කිසි කෙනෙක් විජුණානම් ඇලී ගත්තනම් දැලී ගත්තනම් ඉලී ගත්තනම් පැතලී ගත්තනම් ඉරී ගත්තනම් ඒ අත්මහරියානම් විසිතස් ආකාරයකට මහා භය ඇති වෙන බව අසුකතාවන සඳහා වේ. ඒ පස්තිති මහා භයසේ දුක් සැලසෙන වාසේ ලෙස ප්‍රසිද්ධයි. මේ වාගේ ආදීනව සම්පූර්ණ සලකන්නේ තේන. ඒ කියන්නේ මේ හිත ගමනේ කර නැගීම නිසා එක සමාධිමත් කර නැගීම නිසා ඒ සව සාමච්ඡන්ද නමි ඇති වෙන නීවරණය මෙන්න මේ ආදීන වල දන්නා දරින් සිටේ පහළ වෙනවා. ඒ නිසා මම කිසිසේ ඒකට අනුදල දන් දෙන්නේ නැත. ඒ ආදීන වල සැලකෙනි ඒ සම්පූර්ණ අලුයමේ කෙල සුදක් නෙවි පිළිතුරු කරමි ඒ නිස්සම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නේ නෙමි කියලා අදිස්ථාන කළ යුතුය. ඊළඟ නිස්සම්ම යානුසල්ක සැලකෙනි ඒ සංසන්තං ඒ සංසලිතං යදි දංගිවි සේරකාදී විචාපිතලේහි ධම්මේහි සවිසස්සං සංසාරං විවේකජං තීති සුතං පතමධ්‍යානං ච සංසජ්ජ විහෙරති ඒ සංසතං ලක්ෂීන් කෙරෙහි කියන සඳරාමේ සදාංග රසින් විස්තන්දන වශයෙන් යටපත් කරමින් වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන්නේ ඉවේසෙන් හටගත් දීති සුඛයක් විස්ත වූ සංකාරක සංකාරී දීති සත්‍යය විස්ත වූ ඒකාග්‍රතාවක් ඇති ප්‍රථම ධ්‍යානයක පත් වෙනවා. මේක දේසං සංසං ඒකං සමීපය අර සංසකාන වස්තුන්ගෙන් වැළකීමෙන් ලැබෙන සාන්ත වූ ප්‍රණීත වූ සතය. ඒකං සංසං ඒකං සමීපය යදි දවි විපස්ස විචාරාණං උපතම අද්දත්තං චේතසෝ සංත අද්දත්තං චේතසෝ සංතසාදනං අවිපස්ස විචාරං සමාධිජං චේතසෝ සං දුතිය ඥානං උපසංතජ්ජ විහෙරති. ඒ කියන්නේ ඒ ප්‍රථම ධ්‍යානයටත් වඩා විපස්සනාකාර දෙක ඉස්මෝයා විපස්සනාකාර දෙකෙන් පෙරෙහි ප්‍රීති සුඛේ කාර්යයට සහිත වූ සිත පිළිබඳව ඒකෝදී භාවයෙන් උසුම්බාට පැමිණියා වූ සමාධියෙන් හටගත් ප්‍රීති සත්‍යතාව වූ විද්‍යාධ්‍යානයටපත් වෙන ඒක අපි කියන්නේ එකක් හදා සාන්තයි ප්‍රණීත ඒ සම්දි සම්තං ඒ සම්දි සමීකය යදිදං සීතියා සිරාග උපෙත්තේත විහෙරති සතුත සම්පදාන සුතන්ත සාවින ප්‍රතිසංවේදේති යන්තං අරියා සිත්තන්ති උපෙත්තේ සතිමා සුත විහාරී සී සති අධ්‍යාන විත සම්පද්ද විහෙරති ඒ කියන්නේ ඒ දිට්‍ය අධ්‍යානයේ තියෙන සීතිය සිතන්තිකාරයන්ට ආසන්න බව කල්පන දීපයක් නැති නිරාමිත ස්ත්‍රීකක සුඛය ඒකාග්‍රතාවයෙන් ඇති දීපයක්ඛාලයෙන් පැතිල. ඒක දීපයක්ඛාලයට වඩා සාන්තයි ශ්‍රේණිතයි. ඒ සංදි සංතන් ඒ සංසි සමීපය යදිදන් සුඛස්සිත සහන දුක්ඛස්සිත සහන කුද්දේව සෝමනස්ස සෝමනස්ස නංගත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛ සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා ඔක්කොම යටපත් කරලා උපේක්ෂාවෙන් යුක්ත ඉක්මෘති පාරිශුද්ධිය යුක්ත වූ සතුටක්කාරය. ඒක අරකට වඩා සාන්තයි ප්‍රණීතයි. ඒකන්ති සම්පන්නී තන්දි මනිත යති දං සබ්බ සූ රූප සංඥානං සමතික්කම පටිඝ සංඥානං අත්ංගම නානත්ත සංඥානං අමනසිකාර අනන්තෝ ආකාසෝ සි ආකාසානං චාතමං උපසංසද්ද විහෙරති. ඒ චතුර්ථඥාන සමාප්‍රාප්තියට වඩා සාන්තයි ප්‍රණීතයි. ඒ පටිඝ සංඥා එවැනි රූප සංඥා නානත්ත සංඥා සියල්ලයි ඉක්මවා අනන්ත ආකාසාර මුලකරගත් ආකාසානං චතුර්ථ සමාප්‍රාප්තියට වඩා සාන්තයි ප්‍රණීතයි. ඒ සම්දි සම්තං ඒ සම්දි සමීකය යදිදං සබ්බසෝ ආකාසානං චාතන සංඥං සම්පිස්සං අනන්තං විඥානං විඥානං චාතනං උපසම්පද්දං හිරති. ඒ ආකාසානං චාතන සංඥාවක් ඉස්මව අනන්ත විඥානාරමුණ පුතගත් විඥානං චාතන විපස්සබාසාන්තයි ප්‍රමිතයි. ඒ සම්දි සම්තං ඒ සම්පමීතං යදිදං සබ්බසෝ විඥානං චාතන සංඥං සම්පිස්සං ලක්ෂි චින්චේති ආසින්තං යතනං උපසම්පද්දං හිරති. ඒ විඥානං චාතන සංඥාදිස්මව ආකාසානං චාතන සමාසත්තියේ කිසිවක් නැතයි කියලා ශාස්ත්‍රික ප්‍රත්‍යක්ෂය ආරමුණු කොට ඉන්නියාරුන්ට සමාසත්තිය සබයාගෙන මේකත් රටා සාන්තයි ප්‍රවිස්සයි. ඒ සම්දි සම්තන් ඒ සම්පමී සංයදදී සංඥා යදිතං සම්බතෝ ආසින්තං යාතන සංඥං සමතිස්සන්න මේ සංඥාන සංයතන උපසම්පද්ද විහෙරති. ඒ ආසින්තං යාතන ධ්‍යාන සංඥාවක් ඉස්මව ආසින්තං යාතන සමාපත්තේ සායන්පත් ප්‍රමිත බව සිහිපත් කරමින් මේ සංඥාන සංයතන සමාපත්තේ සංයදිරණ ඒ ඊක සදා සායන්තයි ප්‍රමිත. ඒ සම්දි සම්තං ඒ සම්පමීත යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූත විපටි නිස්සංගේ සංදස්සේ විරාගෝ නිබ්බානන්ති. මේ විදිහේ අරූප සමාපatti සියල්ල ලබාගෙන ඊන්දෙන්න නැති ඊට අනුව සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් විස්නාසේ සංස්කාරයන් විරාග නිරෝධ සංත්‍රාසෙන් නිවන ධාතුව අවබෝධ කර ගන්නවා නම් ඒ සියල්ලට වඩා සාන්තයි ප්‍රණීතයි. ඒක මේ විදිහට එකින් එකට ආනු සංස්කෘත සිහිපත් කළ යුතු මේ කියන්නේ මාත්‍රිකා වශයෙන් මේවායි කුඩානු කුඩා අනුසස් සලකා බලනකොට සිය දහස් ගණන් අනුසස් නිය ඇතුලේ තියෙනවා. ඒක නිසා ඒ මෙත්තම් ආනිසංස ආනර්ජනා කිරීම අත්‍යවශ්‍යද මේ සමාධි භාවනාව වැඩි වීම. සාමයන්ගේ ආදීනගයක් නයිස්ත්‍රාමි ආනිසංසයත් එක සිහිපත් කළ යුතු වෙනවා. ඉතින් දැන් අපි මේ කරගෙන යන වැඩසටහනේ පරමාර්ථය මේකයි. මේ ලයිස්සන් යානිසංස නිින්දනය කර ගැනීම. ඒ කියන්නේ අත්තං ආභෝගස්සං දන්තහය මහන්තං ආභෝගස්සං දන්තහය. අත්තං ඥාතිපරයස්සං පහය මහන්තං ඥාතිපරයස්සං පහය. කේසමතු ඕහාරිස්ව පාසායන වස්සාන අස්සාදෙස්ව ගාරසින අනුගාරයන් සම්බජිති. මේ ternary ජීවිතයේ පැත්තෙන්නේ කොහොමද? සියල් සංභෝගස්සං දහරි මහත් සංභෝගස්සං දහරි කරගන්න. සියතෝ ඥාති කිරවරක් හරි මහත් ඥාති කිරවරක් හරි කරගන්න. ඉසේ කෙරෙවල් භාගම් දිවදීන් තල දෙහි අත්තර අසවස්සද කෙරවාගෙන සතුන් සයෙද්දෙන් සයදූල. අනුගාරික සයෙද්දෙන් සයදීන. මේ පරිදිවිමේ පරමාර්ථය නොවන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණස්ථාය. ප්‍රයතනසිතදීම උපනිත්‍යන්තන් ජරාම යාදි මරණ සෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසය අත්ථේ සම්ප්‍රේම සිය විස්ත්‍රයෝ ඉච්ඡා විග්‍රහ සන්තෝෂාදාන ස්කන්ධ පරිහරණ දුක්ඛ චතරාසා දුක්ඛ මේ සියල්ලින්ම අතුමිදුනාවු අජාති අජර අව්‍යාදි අමූර්ත අසංකත ධාතු සංසාර සායන්ත අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස පරිදීන. සේනං ඒ පැවිදි වීමේ පරමාර්ථය සපුරා ගැනීම පිණිස සීල සමාධි ප්‍රඥා ගුණ තුන වඩමු. අලමියෙන් ආදින්නේ සීල මුලින්ම සීලය සම්පූර්ණ කරමු. සාමනීර සීලය උපසම්පන්න ප්‍රේතියක් සංවර සීලය සතර සංවර සීලය කොහොම අනුකිරීම වැඩ සීල විසුද්ධියටපත් වෙනවා සීල විසුද්ධියටපත් වෙලා ඊළඟට ධිට්ඨි විසුද්ධිය සම්පාදනය කරන සමාධි භාවනාව සඳහා දැන් මේ පළස්වගෙන යන්නේ ඒ සමාධි භාවනාව පිණිස ධිට්ඨි විසුද්ධිය පිණිස ධිට්ඨි විසුද්ධිය පිණිස සමාධි භාවනාව සම්පාදනය කිරීම උපේතුමේ සමාධි භාවනාවම නිවන නෙවෙයි අපි දන්නවා සමාධි භාවනාවේ අවශ්‍යන්නේ ධිට්ඨි සුද්ධියකට විපස්සනා ඥාන වඩන්නටයි. අර ප්‍රඥා මේ ප්‍රඥා ස්කන්ධය සමුද්ධි කිරීමටයි. සීල ස්කන්ධය සමාධි ස්කන්ධය ළඟට ප්‍රඥා ස්කන්ධය. මේ ප්‍රඥා ස්කන්ධය වැඩිීමේදී බුදුරජාණන් වහන්සේ දෙතු බොහෝ සිය දහස් ගණන් සූත්‍රවල දැක්වෙන්නේ ඒ විපස්සනා ඥානයට පළමින් සම්මා සමාධිය සම්පූර්ණ කළ යුතු බවයි. සම්මා සමාධිය. ඒ සම්මා සමාධිය හැටියට විසුද්ධි මාර්ග අර්ථකථාය හඳුන්වන්නේ සෞතකාර අර්ථ සමාපත්තිය කියලා. සෞතකාර අර්ථ සමාපත්තිය සම්මා සමාධිය. සෞතකාර කියන්නේ උපචාර සමාධිය සහිත අර්ථ අර්ථ සමාපත්තිය. ඒ අර්ථ සමාපත්තිය උපචාර සමාධිය එතන චිත්ත විසුද්ධිය හැටියට ගැරෙනවා. එතන උපචාර සමාධියේදී නීවරණ යටපත් වෙනවා. උපචාර සමාධියේදී නීවරණ ස්පන්දනය වෙනවා. ඊළඟට අර්පණ සමාධිවලදී අර්පණ සමාධිය අටක් එතන තියෙනවා. අෂ්ට සමාපatti නමි. රූපාවචර හතරයි අරූපාවචර හතරයි. චිත්තෝත්පාද වශයෙන් වෙන් කරන වෙලෙන් රූපාවචර ඥාන පහක්ද වැටෙනවා. ඒ අර සිංහල විම වෙනස් සම්මතයි අන්නේ. සම්ද ප්‍රාසය යෝගාවතරයාට රූපාස ධ්‍යාන පහසු තීක්ෂණ ප්‍රාසය යෝගාවතරයාට රූපාස හතරක ගැලපෙනවා. මේ හිතන්න පුළුවන් මන්ද ප්‍රාසයට මොකද පහක් තීක්ෂණ ප්‍රාසයන්න පහක් වෙන කියලා. ඒ පහක් හැදෙන්නේ ඔහුගේ ඉතර අසමත්වකමක් විතරයි. හතරකින් කරන්න තියෙන එක ඈර පහක් යනවා. දැන් පියවර හතරකින් යන්න ඕන ගමන පියවර පහක් යන්න ඕන එයාට. එතන තියෙන්නේ. සුපේක්ෂාවේ කාර්යතාවයෙන්. ඒ නිසා මේ නන්ද ප්‍රාසයෝගාවචරයට පහසු තීක්ෂණ ප්‍රාසයෝගාවචරයට සූපාද ඥාන හතරකින් සමුත්තු වෙනවා. එතකොට ඒ අර්ථන භාවනාවලදී අර ජීවරණාදී උපක්ලේශයන් වැඩ වඩා ඉනි වෙලා ඒවා විස්තම්භනේ අතිශයින් විස්තම්භනයට පත් වෙනවා. දැන් බලන්න ලංකාවේ හිටිය උච්චාවලික මහානාග මහරහතන් වහන්සේ. ඒ කියන්නේ ධම්මදින්න මහරහතන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා. ධම්මදින්න මහරහතන් වහන්සේ උපසම්පදායෙන් වැඩි ඇතේදී මහරහත් භාවයට සමිල වදාලා. ඒ කියන්නේ ත්‍රිවිද්‍යා සත්‍යදේශනා සූපිරිසුඥානලත් අරිතව ත්‍රිපිටක ධාරී ධර්ම කටක මහරහතන් වහන්සේම ධම්මදින මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ දිලමස් සිටියා ඒ එකමම උච්චාලික මහානාග මහරහතන් වහන්සේ. ධම්මදින මහරහතන් වහන්සේ දින සමාපත්ති සෝලෙන් වැඩේ ඉඳලා සමාපත්තියෙන් ලැබිටලා තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ගැන දිනසුම් බැලුවා. ඒ ආචාර්යයන් වහන්සේ මේ අවබෝධය ලබාගෙන ඉතියි. ඇත්තෙන්ම දැන් උපසංසදාවෙන් අවුරුදු 60ක් වෙන ඒ ආචාර්යයන් වහන්සේට උච්චාලික මහානාග ස්වාමීන් වහන්සේට උන්වහන්සේ 60ක් දක්ම රහත් කියලා හිතාගෙන ඉන්නවා. උන්වහන්සේ තාස්ස සමාපත්තිය තියෙනවා. සංස අධිඥා බල තියෙනවා. ඒ වගේ රහත් වෙලා නැහැ. ඒකනේ ධම්මදින වහරහතන් වහන්සේගේ දිවසට දෙලලා ජානක් ඥානයට ඒ පරිසිතේ ජානක් ඥානේ ලබන්නත් දවස් තුන අවශ්‍යයිනේ. විදසක් ඥානේ වාගේ ඒ රසනාලේඛයක් ඒ සිද්දල සංතානෙ යෙහි හේද වස්තුව කියන්නේ කලින් පරිසිතේ ජානක් ලබන්නේ ඒකත් එයි විහසර කෙනේ ගියා තම රහත් නැති රහත් කියන හිතාගෙන ඉන්නද එකතුනේ අභිමානී කියලානේ තමයි භවනා නියෝගී කියන්නේ භවනා ලබාගත් යම් යම් අධිගමයන් අනුව ඉපා ගන්න බව සහරන් ලංගල් මාර්ගපාලාදී කියලා. වැඩන්නේ සමාධිය කියලා. සමාපත්තිය කියලා. ඒ නිසා මුහල්සේ රහත් වෙන අභිමානී හිතිය. එක දවසක් ධර්ම දේශනාවක් සඳහා වැඩිද්දි ඒ උච්චාලිත විහාරයේ වැඩිය ධම්මදින මහරහතන් වහන්සේ ගන්දලා ආචාර්යයන් වහන්සේට ගෞරවයේ යදෙන ප්‍රශ්න 17ක්. ගැඹුරු ප්‍රශ්න 17. 17 බොහෝම පැහැදිලිව මෙවරදිව ආචාර්යයන් වහන්සේ උත්තර ලැබුණා. එනි මාත්‍රිකා කරගෙන හේ ස්වාමීනි, ස්වාමීන් වහන්සේගේ ගැඹුරු ආභෝධයේ බොහෝම උතුම්. අනේ ස්වාමීනි, ලතනුකම්පාවෙන් අවසර ලැබෙන්න ඕන කවදද? ලෝකෝත්තර අධිගමනයේ ලපත්ුනේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි සිස්සයනේ අහන්නේ ඉතින් කිසියෙම බයක් නැතුව කියන්නේ කිසියෙම ඒ සංගමියක් නැතුව ඒක අරගෙන ඉතිරිය නැති මම දැන් අවුරුදු 7ක් වෙන අධිහත්යේ පිටත් වෙනවා. ඉතින් මේ සිස්ස රැකියේ කියන්නේ ධම්මදින මහරහතන් වහන්සේ ඇසියා ස්වාමීන් වහන්සේ අභිචාර පාවිච්චි කරනවා නේද? කොහොමද කියන්නේ ලැබි. අනේ ස්වාමීන් එහෙනම් උපේසක කොලේ අස්ත්‍රාජේස්ම වාපාමිලනේ සිංහ සමන සමා සමලයි සදුපෝග සාල දැවැන්ත බුදුකාට ඇත්රාජෙක් නවාතය. සිංහ ස්වාමී ඒ ඇත්රාජා සල් සොයාගෙන වලිග අතුලාගෙන ලැමීගෙන උගහන්සේට ඇල් දෙන හැටියට මරන්ද එතිය ගලන්න ඇල්ලවිදී සිහල ඒ ගිහිසුරු ඇතාග විලාස දැතල මේ සහත් කියලා කිසි ආචාර්යයන් වහන්සේ දෙන්නේ නැහැ කියලා. බාහක තියෙනවා. අර බාහක තියෙන එකම ගහල පිළිගුණා. බාහක කියන්නේ යාතාවද නිවරණයනේ. බාහක තියෙන එක ගහල පිළිගුණා. මෙච්චර ගහලාගේ ඉස්සෙනේ කවුරුද හතක්ල. දෙන්නේ නැස්සී. සමාජ කීර දෙකක් දුවන්නත් නැති. එතකොටම සූරෙන් අල්ලගත්ත මේ ශිෂ්‍ය රත්නේ ධම්මදින හරකටන්න. සතාතුරු ගාවුණා. ඒ අපි කියන්නේ අවිචා පිරුණානේ සලිත අපාපිදාවේ. අස්සෝ ගැමල කියවස් අනේනි මේ රහස් මොහොම 10 පිරේලාද කියේ. රත්නා 10 පිරේලා. ඒ වෙනාවෙන් වාසාව යනවාසේ අරිම නිහිතමානි වෙනවා. සුත්තිකේ වාඩිල නැඳගෙන ඉතිවා. නම් මම හැවතුලා නිදුනා කියන්නේ නැමෙත සුදුපත් වෙන්නේ නැමෙවා. ඒ ස්වාමීන් කාර්යයන්ටයි අදිනාන්නේ. ස්වාමීන් වහන්සේ අවුරුදු 60ක්ම මේ ධ්‍යාන පරිහරණය කළානේ ඒ නිසා වෙන්නට මෙහෙ ඉන්නේ. අනේ ස්වාමීන් මෙන්න මේ සමතන වර්ධන බලන්න. එන දෙන්නේ මෙත්තා සම්බස්සාන. මෛත්‍රී දින. විදර්ශනා නෙමෙයි දෙන්නේ. ඒ මොකද? උන්වහන්සේගේ දය කුලයේ උන්වහන්සේගේ සියලු සිත මේ දේශකාරිත. දේශකාරිත සිතක් උන්වහන්සේ තියෙන්නේ. මෙතෙමේ ධ්‍යාන බලයෙන් යට කරගෙන සුබලට පරිසේ වශයෙන් උන්වහන්සේට තිහිතා තිබෙන දේශකාරිය. ඒක නිසා උන්වහන්සේ දේශ යාපාද සතුගේ අනුසයට දෙමින්න සැතහනි වෙන බැවින් මෙත්තා සම්මාසන් දී. මේ සම්මාසන් විදර්ශනා සහරණය කියන අපි දන්නවා. ඉතින් ඒ ජීව ධර්ම දින්න මහරහතන් වහන්සේ සිටියට ඇතුල් වෙන අර ආශ්‍රයයන් වල සත්‍යක බෙදුණා. හැබැයි වැඩි වෙලාවක් ගියන සීවර තුනයි ගමන් කෙරේ. සීවර තුනයි තුනටදී මෛත්‍රී භාවනාවක් සැපේ සම්පූර්ණ වෙලා ධර්ම විදර්ශනාවට හරිනා ඒ කුංගේවර තුනටදී මහරහතන් එතකොට ඉන්නවහන්සේ ධ්‍යාන සමාපත්තිය ලබා ගැනීමට නිසා නේද ඉන්නවහන්සේට ස්වමිතව විදර්ශනා ක්‍රයන් හරිසාරම් කියයි. ඒකෙන් තමයි බුදුජානන් වහන්සේ දේශනා කළේ සමාධි විච්ඡේ භාවයේ සමාධිතේ විච්ඡේ දුක්ඛ යථා භූතං පස්සති පජානාති කිය. නැහැනේ සමාධි වැඩන්නේ. නැහැනේ සමාධිත විච්ඡය සත්‍යාකාරේ නාම රූපාදී පරමාධර්මයන් ශ්‍රී ලක්ෂණාදී ලක්ෂණයන් මේවා සත්‍යාකාරයෙන් නුවණින් දැකලා. මෙන්න මේක නිසා තමයි චිත්ත විසුද්ධිය සඳහා මේ සමාපත්තිය අවශ්‍ය වෙන්නේ. සමාපත්තිය මුලින්ම වැඩි යෝගාවචරයට චිත්ත විසුද්ධිය ආදී විදර්ශනා විසුද්ධිය සම්පූර්ණ කිරීම බොහෝම පහසු වෙනවා. සුපර වෙනවා. බොහොම සතදායක වෙනවා. ඒක නිසා අපි උත්සාහවන්තව අපි බලාපොරොත්තු වෙන මෙත්තම ප්‍රතිපදාවේ නිමාලකම යන්න උත්සාහයන් කරන්න තියෙනවා. ඒ සඳහා අපි ජීවිතේ පූජකල්ලල තියෙන්නේ අපේ ජීවිතේ පාසකුවේ පූජකල්ල තියෙන්නේ අසලෙමින් සහරා සංසයේ කායික ලක්ෂය පාරමී පුරලා. ලෝකයේ තුන සිහිසේ ලෝකාලින් රස බල ධාරීන් සරුවත් රාජෝත්සවයන් වහන්සේට පූජකල තියෙනවා. ඔබහන්සේ පූජා ආසනයක සංසත් වෙන මල් පහන් වාගේ තමයි අපේ ජීවිතය. අපතේ නිසා අපේ ජීවිතකෙම කිසිම බරක් නැහැ. බුද්ධ සන්තක ජීවිතයක්, කුමුදුවන් සන්තක ජීවිතයක් දැන් අපි සවස්වන්න අපේ දෙන්නේ. අපේ හැම ඉරියව්වකම මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් දැක්කු විනය අනතාලේ, විනය ප්‍රඥාක්ෂේ තාලේ තමයි ජීවත් වෙන්නේ. ඒක නිසා අපතේ බුදුරජාණන් වහන්සේගේ විදිතෙන් අපි මේ බලාපොරොත්තු වෙන මෙත්තම ප්‍රතිපදාව සඵල කරගන්න පුළුවන් වෙන ඒ කාන්තයි. නිසා අපි සීල විශ්වාසය ඇති විදිහට යන්න ඕනේ. දැන් මේ සරත්වාගෙන ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාවෙන් පමණක් නැතිනේ. ඒක සම්මා සමාධි මුදුනටම යන්න පුළුවන් පිළිවෙතක් අපි මේ අනුගමනය කරන්නේ. සම්මා සමාධි මුදුනටම ගියලා සම්පතනම් මේ පැතරකදී පුළුවන් විදර්ශනාවට හැරෙන්න නමුත් අපට සම්මාසනාචාර්යයන් වහන්සේගෙන් ලැබෙන උපදේශ අනුව සැලසුම් අස්ක සමාපත්තුම ලබාගෙන විදර්ශනාට හැරෙන්න පුළුවන්. සැලසුම් චතුර්ථඥාති ගිහින් විදර්ශනාට හැරෙන්න පුළුවන්. ඉතින් දැන් මේ විදර්ශනා ක්‍රීමේදී අපට ලැබෙන ආරමුණක් ප්‍රදර්ශනය කරන්න වෙන්නේ නෙමෙයි. විදර්ශනා කරන්න තියෙන්නේ අපට ඕන ආරමුණු වලින්. ඒක ඉස්සෙල්ලා ඕලාරි කර්මයේ තියගන්න ඒකේ සත්‍ය ආපෝතේජෝ වායෝ සතර දාස හේලාරිකයි හේලාරි ඊළඟට හේලාරික වූ සූත අල්ලගන්න හේලාරික සූත හේලාරික සූත 12ක් තියෙනවානේ වස්ත රූප එවැගේම ආරම්භන වස්ත ආරම්භන වශයෙන් රූප 12ක් තියෙනවා ඊළඟට සූක්ෂමෙනුම අල්ලගන්න සූක්ෂම රූප 16ක් තියෙනවා සූත කලාප වශයෙන් 21ක් 23ක් තියෙනවා ඒ ඔක්කොම අපිට බලන්න පුළුවන් වෙන්නේ මේ සම්මා සමාධියේ පුදින් පිහිටාගෙන ඉඳලා තියෙන්නේ. එතනමත් නෙමෙයි නාම. ඒ රූප තමංගයේ තමලක් නෙමෙයි අනිත් සියලුම මිනිස්යන්ගේ සියලු සත්‍යයන්ගේ සියලු දෙවියන්ගේ සියලු ප්‍රඥාන්ගේ සාර රූප ඔක්කොම අපිට බලන්න වෙනවා. ඒකම දයිද්දා. සූපී දස්න. අචේතනිකයන්ගේ දාන. මේ සත්‍යලේ නෙමෙයි අනන්ත සත්‍යල සියලුම රූප අපිට බලන්න පුළුවන් ආස්තය සැලසෙන. ඊළඟට නාම. අපේ සංකාරයේ සැදරින් සදින චිත්ත පරම්පරාවේ චිත්ත වීතිය අනුව නාම ධර්ම සියලුම චිත්ත ප්‍රාසික ධර්මයන් අපට විදර්ශනා කරන්න අවශ්‍ය වෙන පුළුවන් වෙනවා. සමංගු සමිනෙක් නෙමෙයි. බාහිර සියලුම සුද්ධිලාංගයේ නාම ධර්ම අපට විදර්ශනා කරන්න වෙනවා. ඒක නිසා අධ්‍යාත්ම දෛද්දා කියලා කියන්නේ අජත්තං වාසාවේ කායනිපස්සී විරති බහිද්ධා වාසාවේ කායනිපස්සී විරති අජත්තං වේදනාසු වේදනානිපස්සී විරති බහිද්ධා වේදනාසු වේදනානිපස්සී විරති අජත්තං චිත්තේ චිත්තානිපස්සී විරති බහිද්ධා චිත්තේ චිත්තානිපස්සී විරති අජත්තං ධම්මේසු ධම්මානිපස්සී විරති බහිද්ධා ධම්මේ සම්මානිපස්සී විරති එනිසා අජත්තං මේ කොම නාම රූප ධර්ම විදර්ශනාවට ගන්න තියෙනවා ඉන්නම් කියන්නේ ඒ වාගේ ලක්ෂණ රස සත්‍යපත්තාන පදත්තාන ඕම ඒ සමාහිත යෝගාවචරය හොඳින් ඉඳස්සනට ඊළඟට ත්‍රිලක්ෂණය සත්‍යාලී සාකාර මහා ලක්ෂණ ඕම කරන්න සමාන වෙනවා අන්තිමේදී ඒ සමාධිමත් යෝගාවචරයට අර සමාධියෙන් දුර්වල යෝගාවචරයට අවදි බොහෝ ගානක් මහන්සියලා කරන්න ඕන කටයුත්ත ඉතාම සුදුසාලේතු ඉතාම සුවසේ රසදායක ඉස්සිදු කරන්නේ අපිට බුද්ධ ශාසනයේ තියෙන ඒ සඳහා අපි බුද්ධ ශාසනයක් ප්‍රාර්ථනා කරගෙන තියෙන මේ සඳහායි ජීවනයේ කරන්නේ ජීවනයේ යන අබුද්ධ ශාසනවලක් තියෙන බමුණ යන අබුද්ධ ශාසනවල කියලා බුද්ධ ශාසනයක් අපි ලබාගෙන තියෙන මහා පිළස්සල ප්‍රාර්ථනාවයි ඒ ලබාගත් බුද්ධ ශාසනයෙන් අපි ඉස්සරෙම විසසුම ඉතින් අර්ථ නිලා ගැනීමට මේ විදිහට වැඩ කරන්නටම ඕනේ. ඒ කියන්නේ අත්තම අපනික සලිතන්නේ අරල් සලිත සලිතන්නම් උද්දරිස්ස පීති කාමයේ සංවිජ්ජති. සල්ලේක සූත්‍රය කියනවානේ තමා මැදේ එරි නැතු මැදෙන් ගොඩ වී සිටගෙන ඒත් මැදේරි කෙනෙක් දෙද ගන්න කියලා. අපි මේක දහම් දේශනාව දහමලා කියලා දෙනවා. නමුත් සමය හරියට ඒක පිහිටා සිටියනම් තමයි අන්න ඒක හරියට ආදෝධ කරලා දෙන්න පුළුවන්. ඒක තමයි බුද්ධෝ සම්බෝධි ශාමිකය බෝධිසත්වයන් වහන්සේ මුලින්ම කරපේ තමන් ලෝක පුරා දිවි අන්න ආබෝධ කරගන්නවා. ඒ වගේ අපත් පළමු කොට මේ දිනේ හරියට අනුගමනය කරන මේ ප්‍රතිපල අන්න ආබෝධ කරගන්නවා. ඒ වගේ අපත් කලමකට මේ දිනේ හරියට අනුගමනය කරන මේ ප්‍රතිපල දලාගත්තේ තමයි අපි අනුන්ද කරන උපදේශී අනුන්ද දෙන ආවාදේ නිසි ශ්‍රේෂ්ඨ කියන්නේ ඒක ලෝක දහම් දෙසන්න අපි මේ ධර්මයේ තවදුරට දිනු කරගන්න ඕන. ඉතින් දැනට ඒ අපි කරන දේශනා ආදී නිස්කලයි කියනවා නෙමෙයි ඒක විශාල පිරක් ලැබෙනවා. මොළන්න නුදුරුවන්ට මේ ධර්ම දේශනා කරන ලැබෙන්නේ ඒක නිසා ධර්ම දේශනා කිරීම භාවනා සමාධිය මුතුන් වෙනවා. කෙනෙක් මේ භාවනා වැඩපිළිවෙල හොඳට මුදුනට ගියානම් ඒ කරන ක්‍රියාව, ඒ කරන දේශනාව, ඒ කරන අනුශාසන වඩා ප්‍රතිඵලදායක වෙනවා. ඒක නිසා සමන් සැලසී ලෝක සැලසුම දීම පිණිස බුදුසසුනේ චිර ජීවනයේ පිණිස මේ භාවනා වැඩපිළිවෙලක් හොඳට ගෙනියන්න ඕන. සෑම දිනලයි ඉන්න පුළුවන්. ඒක උපදෙස් දුන්නත් ඒවෙන් පළක් නොගන්නයි දෙකලුවා. නමුත් ඒ හැම දෙනාම අපි අනුකම්පාවෙන් මේ කටයුතු වල සහභාගී කරවා ගන්න ඕනේ. අර ලෙබන් තුන්දෙනෙකුගේ උපමාවක් ඉදිරිගානන් වාසු දිලානෝකම සූත්‍ර දේශනා කළානි. සමහර ගිනමින් ඉන්නේ දෙහෙත් කළක් නොකළක් උපස්ථාන කළක් නොකළක් සෝදෙනවා සෝදෙනවා නයි. ඒවත් සම්බිස්තාව වාදි දේවා. සමහර දෙනුන් විහෙත් කරලම සුවෙන්න ඕනේ. විහෙත් නොකල සුවෙන්නේ. උපස්ථාන කරලම සුව කරන්න ඕනේ. උපස්ථාන නොකල සුවෙන්නේ. එහෙම රෝගීකින්. කල සමහර රෝගීකින් විහෙත් කළ සුවෙන්නේ නොකල සුවෙන්නේ නැහැ. උපස්ථාන කළත් නොකල සුවෙන්නේ නැහැ. අසාධ්‍ය රෝගී. මේ විදිහට මේ කොටස් වෙන බෙදලා තියෙන වෛද්‍ය විද්‍යාවේ සාධ්‍ය අසාධ්‍ය යාප්තිය කියලා. සාධ්‍ය කියන්නේ සුව වෙන රෝගය. අසාධ්‍ය කියන්නේ සුව වෙන්නේ නැහැ. යාප්තිය කියන්නේ දෙහස්කේ පිරීමෙන්න යටි එක රෝගය. ඒ වගේ ජීවිතාවල දක්වාම තාක්ෂණ ධාතු ප්‍රසකින්නවා. ප්‍රති යාප්ති රෝගයක් නෙමෙදාම සෑම ගන්න ඕනේ. ඒකකින් ජීවිතාවල දක්වා කළ යුතු දෙකක්. ඒවා තමයි යාප්ති රෝග. සාධ්‍ය රෝග කියන්නේ සුව කරන්න පුළුවන් රෝග. අසාධ්‍ය කියන්නේ සුව නොවන රෝග. ඒක තමයි ලෝක සත්‍යය. සමහර කෙනෙක් ඉන්නවා සීලයක්වත් භාවනා කළත් එවැගේම ප්‍රත්‍යක් බණ ඇසුවා ප්‍රත්‍යක් බණ දේශුවා ඒ ජීවිතේ ප්‍රතිඵල ලබන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා ඒ විදිහට දීර්ඝ කාලයක් සෝදාක් ගන්න රැස්සක් බණ ඇසියක් නැසියක් ප්‍රතිඵල ලබන. සමහර කෙනෙක් ඉන්නවා ධර්මයේ අසලාම ධර්මයේ හැසිරීලාම ප්‍රතිඵල ලබන්නේ තේන එසේ නැත්නම් ලැබෙන්නේ. අන්නේ ජී අවස්ථාවක් තියෙනවා. සතුටින් පිරිසක් වශයෙන් වැඩ කරන විට සමහර තුනේ දුහයෙන් හොදී රෝම තුන් ලෙස රෝම කාර්යක්ෂමව එම දක්ෂලස ඒ කටයුතු යෙදෙන සමහර තුනේ මධ්‍ය වශයෙන් යෙදෙන සමහර තුනේ බොහොම දුර්වල වෙලක් පුළුවන්. මේ හැම දිනකම අපි එකහා සමානව අනුග්‍රහ දක්වන්න ඕනේ. ඒක නිසා දැන් මේ කාල සීමාව තුළ අපි ප්‍රේම සහෝදරත්වයේ ගෝම සංවරයේදී මේ කටයුතු යෙදෙනවා. ඒක බොහොම ප්‍රසංකමීයයි. අර ඒ උපාසක මොහොතේ පදිතු අනේ ස්වාමීන් වහන්සේ රාත්‍රිය තීලකෙට ඒ සම්පිය සමාරුත්සාහ හිලවා සමාරු සත්‍ය කරනවා. එනට අපටත් තහින්නේ විකමයි කියලා. ඒක මේ පිළිසි දිහාදී අඳුනාම මේ මහත්මයා බොහොම ගෞරවයෙන් කියන අනේ ස්වාමීන් වහන්සේ සෙලකුත් නොගිලා යන නිසාක් මල්ලන් කනින්නේ. එතකොට ඉතරම් නිහඬව ඒ සංගතිස්ස රැදී නැති දැකලා ඔච්චර වාසිනවාද ඒ ගැන අපි බොහොම ඉස්කුතිය අන්ත වෙනවා. ඉදිරියටත් අපේ මේ සංගතිස්සට මේ ගතුතන කාල සීමාවෙල ඒ සංවරයේ දේපාරක් කරන අතරේත මෙන්න දවසුන් දවස දවසුන් දවස ප්‍රතිකර නෙලා ගන්න හැටිපත් බඳවන්න ඕනේ. අපේ ඉලන්දේ කිසියම් අභියක් නැහැ, කිසියම් කෙනෙක් මන්දෝත්සාහී නැහැ. සමිතර තිතින් තිතේ කායත හුරු වෙන්න ඕන, හිතට හුරු වෙන්න ඕන, කලසකාර හුරු වෙන්න ඕන. හරිතින් නිමිත්ත කුසලතා කියලා අර්පණා කවසලේ 10කින් එකක් තියෙන නිමිත්ත කුසලතාව තව හුරු වෙන්න ඕන. නිමිත්ත කුසලතාව කියන්නේ පරිපර්ම නිමිත්ත කොහොමද අනුමුණ කරන්නේ, සුද්ධා නිමිත්ත කොහොමද අනුමුණ කරන්නේ, ඒ වගේම ප්‍රතිභාව නිමිත්ත අනුමුණ කරන්නේ කොහොමද, ඒවායේ ස්වභාව කොහොමද, ඒවා අනුභවන්නේ කොහොමද, ඒවා දැනගෙන තියෙන්න ඕන. ඒවා සිහින්දක තමයි දැනගන්න පුළුවන් දෙන්නේ. ප්‍රපාක දැනගන්න ලැබෙන්නේ. මොකද ඒකේක යෝගාවචරයන්ට එනේ එන ආකාර විවිධ ආකාරයි. එනේ නැති විවිධ ආකාරයි. ඒ නිසා ඒවා යෙදෙනකොට තමයි නිමිත පිටරතාව ඇති කරගන්න පුළුවන්. මෙන්න මේක නිසා ඒ පිටෙන් පිට පිටෙන් පිට ඒ කටයුතු අපි සාධාරණ කොට තාස්සා ලැබෙනවා. දැන් මේ ආරම්භයේට වඩා ඒ ඉදිරි කවිලා කියන බොහෝ දෙනා අපහසුයක් තමයි ඉදිරි කවිල තියෙනවා. ඒකම ලොකු ලාභයක්. ඒ කියන්නේ ඒ මොකදවාම යම් කිසි ප්‍රතිපත්තියකදී ලැබෙන අන්සංශයක්. ඒක ඇති අර ලෝකුරා බුදුරජාණන් වහන්සේ වදාළ මේ දසමහා කාම ආදීනරයන් දැනගෙන ඒවා කිසු දැකලා ඒවා සම්පූර්ණයෙන්ම ඒවට කිසු පාලා මේ මෙත්තන්න ආනිසංශ තේරුම්ගෙන ඒ ලෙක්කන්නේට උරදීලා ලෙක්කන්නේට ලයදීලා ලෙක්කන්නේට මුහුණලා දිවියට යනට අපි මේ දිවර නගනවා. ඒ බලා බලාපොරොත්තු වෙන ලෙක්කන්න ප්‍රතිපදාවේ නිවන සාරවත් ආනිසංස ඒකාන්තයෙන් මේ ජීවිතේම ළඟ ළඟම දවස් වලදීම අපට සාක්ෂාත් කරගන්න හැකි වේවා කියලා අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ. අද දවසේ බොහෝම සද්භාවයෙන් බොහෝ උනන්දුවෙන් සමහර ඇතු බොහෝම අසමීප තත්ත්වයක් තියාගෙන එහෙ යෙදුණා. ඉතින් ඒ කාලය තුල අපි තුන් දෙර සංවර කරගෙන නියම සද්භාවයෙන් විස්තරනාභාවයෙන් යෙදුන මේ ත්‍රිපිටක ධර්මය ලෝකදා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද තත්ත්වයේ තුන් දෙක පූජාවක් වේවා. කතරියාත්ක නවලෝත්‍රාසේ සද්ධර්ම දාපේ ක්‍රිය ධර්ම පූජාවක් වේවා. කතර සුජනාරි මහා සංඝරත්නයේ ක්‍රිය සංඝගත පූජාවක් ලැබෙනවා. කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලා වෙත සිල් ගුරු පූජාවක් වේවා. ශීක්‍රයන් තිරිහියනමේ බුදුසසුන් මෙතිරිහි ඉදිරියලාගෙත පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වශයෙන් අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව ආරක්ෂා වීමට පැවතීමට ලැබීමට අපේ මේ ප්‍රතිපත්ති පූජාවක් හේතු වේවා. එවැගේම අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමි අපට මහතවම සිහිත වෙන අපේ පූජනීය කල්ිත ස්වාමීන් වහන්සේට ඒ කුසල් බලයෙන් වහන්සේට නිරෝධ සත බලය ලැබුවා. ඒ සිවිසුවාසයකට වැඩි කලක් අපවැනි සිය දහස් ගණන් කුල දරුවන්ට නිවන් මඟ ආලෝකමත් කරමින් කාර්මික පුරන්ත දීර්ඝායස ලැබේවා. ප්‍රයජයෙන් ලොක් යනාගතේ ඒ මාහිමියන් වහන්සේගේ බෝධි සම්භාර මුලින් පස්සේ සිල්ලේ පුරා දුකාලා වේවා. තිරුමරාත සිට අපේම කාර්මික ආරාධනයෙන් අසහසිකා ලොකකා වැඩම කරවා සිටිනේ අවසයාඩු නායක ස්වාමීන් වහන්සේට මේ ප්‍රතිපත්තියන් බලයෙන් කියන අසනීප සම්පූර්ණ ශ්‍රේවි නිරෝගී භාවයෙන් අවුරුදු 120කට වැඩි කලක් දීර්ඝායුෂ වේලා ඒ මාහිමියන් වහන්සේ දෙස අපේ ඉතිං දේවදීසු ලෝකේ ප්‍රතිනිවාස වේවා. එසේම අපනමින් ලබාවත් ආත්මෝපේ ගිරුවර බන්දි මිත්‍රාදි සතල ඥාත වර්ගයාට අපට සීපසෙන් ලැබුපත් තාලකක කර්මයේ සපද්දාස් පාර සාදු සත්‍ය සේනක ප්‍රයෝගයෙන් ශ්‍රී ලංකා වෙනුවෙන් ඥාත භාග්‍යෙහි එහෙම ඥාත භාග්‍යෙහි ශ්‍රී ලංකා ආරක්ෂාව සඳහා දීති දූර අනුවිරුවන්ට අප මේ රැස්කරගත් ප්‍රතිපත්තියනුදා කුසල බලයෙන් සුභ සංඛාද සංපස්සුද්දේ පැති බෝධියෙන් අමානුෂ්මාස්වාදීවා කෙනිස්ථාන භාරයේ සාසන ආරක්ෂක ලේකපාල සාත්මාරක්ෂක දිෂ්ඨ දේවතා නන්දලයේ සාදරයෙන් මෙසින් අනුමෝදන් සම්බුදු සතුලටත් ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවටත් මෙහ සංගුණයට ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙස්වා පැතු බෝධිවලින් ශාන්ත නිවස්සේ දනබස්වා සිතාහිතන දා සෑම සත්වටත් අපට සිංහස ඇස උපස්ථාන කළ දායක පාලතාදී සැමටත් ප්‍රාණයම අපේ ජීවත් වෙන්න ඥාති මිත්‍රාදී සැමටත් මේ කාලය තුළ මහත් උත්සාහයෙන් රටේ මේ වැඩසටහනට සහභාගී වෙන සීලම දායක දායකාදීන්ටත් එනෝ වශයෙන් ආයුරෝග්‍ය සම්පත් සැලසී ප්‍රති බෝධිවලේ ශාන්ත නිවන්සේ අස්වේවා. මේ සියලු සීල සද්ධම්මචාරීන් වහන්සේලා සිය උපාසක මහත්මුන්ට අප මේ කරන ප්‍රතිපත්‍යානුභව බලයෙන් කලකවත් නිරෝගී සුවයෙන් යුතුව සීල සමාධි ප්‍රඥා සිවිසුන් දෙපසත් පූර්ණයේ සිටගෙන ධ්‍යාන සමාධි සමාපත්තිය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨ ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. Thank you.